අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර සටිපට්ඨානය. මේ සතර සටිපට්ඨානය තුළ තථාගතයන් වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා ක්‍රමවේද හතරක් දේශනා කරනවා. මේක අපි හැමෝම දන්නවා. මේ සතර සටිපට්ඨානයේ ආකාරයට වඩන්නත් පුළුවන්. ඒ භාවනා යෝගියාට වැටහෙන විදියට එයාට කැමැති ක්‍රමයකින් වඩන්නත් පුළුවන්. ඇයි අපි එහෙම ප්‍රකාශයක් කළේ? මේ ලෝකේ පඨවිය, ආපෝව, වායෝව, තේජෝව කියන මේ සතරමා භූත තුල, ඒ සතරමා භූතවල පවතින ක්‍රියාවලිය තුල පවතින මේ සතරමා නිමිති මොකද්ද? ඒක සතර සටිපට්ඨානය. එහෙනම් සතරමා භූතවලට සතර සටිපට්ඨානෙන් තොරව ඒකරාශි වෙන්නත් බැරි නම්, ක්‍රියාත්මක වෙන්නත් බැරි නම්, මේ ලෝකේ හැමතැනම හැම මොහොතක් ගානේ පවතින්නේ සතර සටිපට්ඨානය. මේක අපිට පැහැදිලි. දැන් අපි ඉස්සෙල්ලාම ගන්නවා කායානුපස්සනාව. කයක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ පුතුජන ස්වභාවයෙන්. ගුරුවරයාත් පුතුජන කෙනෙක්. අමුම පුතුජන කෙනෙක්. මොකවත් අවබෝධයක් නැහැ. පැහැදිලිද? ශිෂ්‍යයාත් අමුම පුතුජන කෙනෙක්. ඉදිලා පැහිලා නැහැ. දෙන්නම පුතුජන දෙන්නේ. අපට දැන් කයක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. නමක් තියෙනවා, ගමක් තියෙනවා, යම් කිසි තනතුරක් තියෙනවා. දැන් මේ ඔක්කොම තියෙනයි අපි පුතුජනයිනේ. දැන් මෙතන ඉන්න ඕනේ. පැහැදිලිද? අපි පුතුජනයි. දැන් පුතුජන ගුරුවරයා, පුතුජන ගෝලයා. දැන් මෙතන ඉඳලා දැන් අපි සාකච්ඡා කරනවා මේ කායානුපස්සනාව. එහෙම නැත්නම් මේ කයට අනුව වඩන කමඨාණු. කයක් තියෙනවද නැද්ද? තියෙනවා. උද්ගලයක් ඉන්නවද නැද්ද? ඉන්නවා. එයාට වටිනාකමක් තියෙනවද නැද්ද? තියෙනවා. ඔක්කොම තියෙනවා දැන්. එතකොට දැන් මේ කය තියෙනවා නම් කය තියෙන බව ඔප්පු කරන්නේ කොහොමද? පුතුජන කෙනාට සාපේක්ෂව මම කියන මේ මම ඉන්නවනේ, මගේ ගෝලයානේ. එහෙමද? දැන් ඔක්කොම තියෙනවා. දැන් එහෙම එකක් තියෙනවයි කියනක ඔප්පු කරන්නේ කොහොමද? සරලයි උත්තරේ. හරි. ඒක තව ටිකක් විග්‍රහ කරනවා. කතාවෙන් ක්‍රියාවෙන් කියන එකට පොඩි අලුත් නිර්වචනයක් දෙනවා. හැම දේ තුලින්ම දැනීමෙන් තමයි ඔප්පු කරන්නේ අපි. කතා කරනවනේ එන්ද මම ඉන්නවා. මට මේ දැනෙනවනේ, ඒ නිසා මම ඉන්නවා. පේනවනේ, ඒ නිසා තියෙනවා. මේ දැනීම මේ ආයතන වලින් ගන්නා වූ තොරතුරු වලට අනුව, ඒ ආයතන වලින් දැනෙන දැනීමට අනුව එහෙම කෙනෙක් ඉන්නවා. ගෝලයක් ඉන්නවා, ගුරුවරයෙක් ඉන්නවා, බඩු මුට්ටු තියෙන කෙනෙක් එකක් ගන්නවා. දැන් මේ දැනීම නැත්තම් එහෙම කෙනෙක් ඉන්නවද? දැන් ප්‍රශ්නේ පැහැදිලිද? දැන් මේ කායානුපස්සනාව තුළ මේ පඨවි ස්වභාවය ගත්තාම මේ පඨවි ස්වභාවය තුළ සියල්ල ඇත කියන සංකල්පයට යම්කිසි පුතුජන කෙනෙක් එන්නේ දැනීම මත. දැනීමක් ආවේ නැත්තම් එහෙම එකක් එයා තුළ එන්නේ නැහැ. දැන් අපි අයින් කරන්න ඕනේ මොනවද? අර දැනීම. ඒ දැනීම කියන්නේ කවුද? මම මහාන්‍ය කියන, එහෙම නැත්නම් මමත්වයේ කියන, එහෙම නැත්නම් පුද්ගලයා කියන කෙනා තමයි මේ දැනීම. එයාව අයින් කරාම දැන් රාතන් වහන්සේට රාගය දැනෙනවද? අයින් වෙලා තින්නේ මොනවද? රාගෙද දැනීමද? දැනීමයි අයින්. රාගය අයින් වෙලා නැහැ. ගීගෙදර දරුවෝ හදලා හැවිල්ලා රාත් වුණා නම් උන්වහන්සේට ඒ අමතක වෙලාද? කවුරුත් එහෙම මකණෙකින් මැකුවේ නැහැ ඒවා. දැනීම අයින් වෙලා රාතන් වහන්සේට වේදනාවක් ඇති වෙනවා. රිදෙනවා. හැබැයි දැනෙනවද? ගණන් ගන්න ඒ නිසා. පොළු පාරක් වැදෙනවා. සරියුතම පොළු පාර වැදෙන බව දැනගත්ත උන්වහන්සේ පාඩුවේ ගියා. කවුද ගැව්වේ? ඇයි ගැව්වේ? මොකෙන්ද ගැව්වේ? මොකක් නිසාද ගැව්වේ? එව්වද නැහැ. ඇයි? දැනීමක් නැහැ. හැබැයි දැනෙනවා. දැන් මේ කායානුපස්සනාව තුළ මේ සරල ක්‍රියාකාරීත්වය තේරුණාද? මේක ගොඩාක් අපි විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ටිකට යන්න මේ ටික තේරුණාද? මොකද්ද? මම කියලා කෙනෙක් ඉන්නවා. ලෝකෙ හැමදේම තියෙනවා. මේම තියෙනවාය, මම ඉන්නවාය, මගේය කියන සංකල්පය මම ලෝකෙට දෙන්නේ දැනීම මත. පේන නිසා, ඇයෙන නිසා, අහුවෙන නිසා, දැනෙන නිසා, සිතුවිලි වල හිතෙන නිසා, මේ ආයතන හයේ තියෙන ඒ ගන්න දැනීම් වලට අනුව, දැනුම නෙමෙයි දැනීම, ඒ දැනීමට අනුව තීරණය කරන ඒ දේවල් ඔක්කොම ස්ථිර වශයෙන්ම තියෙනවා. පැහැදිලි. දැන් අපි යනවා ධම්මානුපස්සනාවට. දැන් ධම්මානුපස්සනාවෙත් ඕක අතන්දරේමයි තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් වෙනස්. හැමදේම තියෙනවා. ඒ තියෙන දේ පොඩ්ඩක් වෙනස් කරලා බලනවා. ඇති වෙලා තියෙනවා. එනම එක නැති වෙනවා. නැති එකක්. එහෙම එකක් නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා අය, එහෙම එකක් පවතිනවා අය, එහෙම එකක් නැති වෙලා යනවා අය. දැන් ඕම එකක් ගන්නවා ධම්මානුපස්සනාවේ. දැන් මේ ආර්ය ශ්‍රාවකයා තුළ දැනුත් අර දැනීම තියෙනවා. කායානුපස්සනයි වේදනානුපස්සන දෙකම එකයිනේ, එකටනේ යන්නේ. ඒ දෙකම එකට යන්නේ. ඇයි ඒ කයටමයි දැනෙන්නේ, ඒක ඇසටමයි දැනෙන්නේ, ඒ ඉඳ ඒක රිදෙනවා. ඒ නිසා අපි ඒක වේදනාවයි කියලා කියන ස්පර්ශ වෙන හැම තැනම නැත ස්පර්ශින කයත් එක්ක යන එක. ඒතර මේ කය ස්පර්ශ කරන, ඇස ස්පර්ශ කරන, කන ස්පර්ශ කරන, දිව ස්පර්ශ කරන, ගන්ධය ස්පර්ශ වෙනවා, සිත ස්පර්ශ කරනවා. මේ හැම ස්පර්ශයක් තුළින්ම අට ගන්නා ඝට්ටණයට අපි වේදනාව කියලා කියනවා. ස්පර්ශයක් තිබුණාද ඒ ස්පර්ශය වේදනාව බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ඒ හේතුවෙන් වේදනාව අට ගන්නවා. එන්න කායානුපස්සනාවයි කයේ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාවයි දෙක එකට ගත්තා. ධම්මානුචිත්තනාව දෙක එකට ගන්නවා අපි. අන්ත දෙකක් නේ තියෙන්නේ. කාමසුකල්ලි කාණ යෝගයයි අත්තකිල මතාණ යෝගයයි. එතකොට මේ කයයි කයේ වේදනාවයි එකාන්තයක්. සිතේ සිතේ අවබෝධයයි එකාන්තයක්. අවබෝධයට ධම්මානුපස්සනාව කියන සිතට චිත්තානුපස්සනාව කියන. හැබැයි දෙකම එකයිනේ. මූදයි රැල්ලයි දෙක එකට ගන්නවා. එකට ගන්නවා. පසයි ගලුයි දෙක එකට ගන්න. දෙකම එකයි, දෙකම ගණනේ. පස් තුනි වුණාට ගල් කුඩු වුණාම එකක් පස් තමයි. නේද? දෙක එකට ගන්නවා. දැන් මේ ධම්මානුපස්සනාව තුලත් අපි හරකින දේවල් දැක්කා. මොනවද දැක්කේ? පටවිය තියෙනවා, මිනිස්සු ඉන්නවා, මම ඉන්නවා, මගේ ගෝලෙ ඉන්නවා, මට කෝප්ප පිඟන් තියෙනවා, මෙන්න කිල එකක් ගත්තා. ඒ ගත්ත හැම දේ තුලම කාරණාවක් තියෙනවා. අර විදිහට ගත්තේ නැහැ. ධර්මානුකූලව දගත්තා. මොන හරි අවබෝධයකින් එක ගත්තා. හැබැයි ගත්තට ගත්ත තැන අරව ඔක්කොම තියෙනවා. දැන් අපි ආයන පටවියට. ඊයේ කමඨාන දුන්න වැඩුවද? නෑනේ ස්වාමිනී, මේ මට නිින්ද ගියානේ. කනලල ඕම මිරිකනවා. ආවල කෑ ගන්නවා. උන්ටටම උටටම මිරිකනවා. මිරිකලා රිදුනා නේද? එට ආයි වඩන්න ඕනේ. ටිකක් ගිහිල්ලා ආයි කතා කරනවා. රිදුනද? ඔව්. කොතනද රිදුනේ? කනටනේ රිදුනේ. අනිත් කනත් මිරිකනවා. ඇයි? අර කියපු දෙයට තේරිලා නැහැ. බැරි වෙලාවත් අඬගාලා කොහටද රිදුනේ? සිතට රිදුනේ ස්වාමීන්. ආ එහෙනම් මට වැඩේ තේරිලා. ආ වඩන්න. අනික කන මිරිකන්නේ නැහැ. දැන් ඒ ගුරුවරයා ඒ කන මිරිකලා ගෝලයාගේ ඒ කමඨානට අලුත් නිර්වචනයක් දුන්නා. ඒ කමඨාන තුල තියෙන්නේ මොනවද? චිත්තානපස්සනාව. කායානු වේදනානු ධම්මානු කියන තුනම එකම සිතේ ක්‍රියාකාරීත්වය. ඝනව සිත ක්‍රියා කරනවා නම් ඒක පටවි ක්‍රියාකාරීත්වයක්. ඒකට කායානුපස්සනාව කියලා කියනවා. සිත ස්පර්ශ වලින් ක්‍රියා කරනවා නම් ඒක ආපෝ ක්‍රියාකාරීත්වයක්, වේදනානුපස්සනාව කියලා කියනවා. සිත ලෝකෝත්තරව ක්‍රියා කරනවා නම් ඒක වායෝ ක්‍රියාකාරීත්වයක්, ධම්මානුපස්සනාව කියලා කියනවා. සිත සිතව අවබෝධ කරගෙන ක්‍රියා කරනවා නම්, සිත සීයෙන් කටයුතු කරනවා නම් චිත්තානුපස්සනාව කියනවා. ඒක ආලෝක ක්‍රියාකාරීත්වයක්. පැහැදිලිද? එතකොට රිදෙනවා කියලා කියන්නේ කනටද සිතටද? දැනට හරි. රිදෙනවා කියලා කියන්නේ කනටද සිතටද කියලා කිව්වම ඔබ වහන්සේ කියව සිතට කියලා. ඇත්තටම රිදෙන්නේ කනටද සිතටද? සිතේ දැනීමටද? ඇත්තටම රිදෙන්නේ කනටද සිතටද? සිතේ දැනීමටද? දැනගත් චෛතසිකයටද? දැනීමට නම් දැන් මෙතන විතර නෙමෙයි, පේනවනේ, ඒකත් රිදෙන්න එපායි, ඇඟෙනවනේ, ඒකත් රිදෙන්න එපායි. ඒ රිදෙන්න මේ විතරනේ රිදෙන්නේ. එහෙනම් මේක එක තැනකට සීමා වෙලා නේ රිදෙන්නේ. එහෙම නේද? දැන් ප්‍රේන්ටියක් වළඳනකොට සීනි අඩු වැඩි දැනෙන්නේ යටිපතුලටද, බඩටද, පපුවටද, දිවටද? එක තැනටනේ. හැබැයි මුළු සර්වාංගෙට ගියාට එක තැනටනේ දැනෙන්නේ මේක. එහෙනම් ඇත්තටම රිදෙන්නේ කනට නෙමෙයි සිතට. ඇත්තටම රිදෙන්නේ සිතට නෙමෙයි සිතේ දැනීමට. ඇත්තටම රිදෙන්නේ කනටත් සිතටත් සිතේ දැනීමටත් නෙමෙයි, ඒ දැනීම තුලින් අඳුනගත්ත සිතවිල්ලට රැදෙන්නේ. ඒ අඳුනගත්ත සිතවිල්ලේ ඒ දැන් ඒ රිදීම, ඒ වේදනාව කොච්චර වෙලාවක් පවතිනවද? ඒ සිතවිල්ල පවතින තාක්කල්. දැන් පුංචි කාලේ වේවලෙන් ගුටි කෑවා ඉස්කෝලේ, දැන් ඒක තාම රිදෙනවද? අමතකයි. ඒව අපිට මතක නැහැනේ. එහෙනම් ඒ සිතවිල්ල පවතින තාක්කල් ඒ චෛතසිකේ ධාරිතාවට තමයි අර වේදනාව සීමා වෙන්නේ. එතකොට මේ වේදනාව මොකද්ද? එකකට මේ తాවකාලික පවතින සීමාසහිත එකක් නේ. දැන් මේ වේදනාව කාටද අයිති? ඔච්චරනේ වඩන්න තියෙන්නේ. ඕක තමයි අර කමඨානේ තියෙන්නේ. මෙච්චරයි වඩන්න තියෙන්නේ. දැන් අපි දැනට එනවා කයේ නිවීම දෙස බලන්න. පැහැදිලිද? දැන් බලන්න මේකේ තියෙන අර්ථය. කයේ නිවීම දැස බලන්න. වචන හතරක් තියෙනවා. වචන හතර හතරකට කඩනවා අපි. කය කියන්නේ මොකද්ද? නෑ නෑ නෑ. කායානුපස්සනාව. පඨවි ධාතුව. කය කියලා කියන්නේ පඨවි ධාතුව කායානුපස්සනාව. දැන් කයේ දැනීමක් තියෙනවනේ නිවීම කියලා. මොකද්ද ඒක? හරියටම හරි. බලනවා කියන්නේ හතරවෙනි එක මොකද්ද? කයේ නිවීම දැස බලන්න. බලනවා කියන්නේ මොකද්ද? දකින්නවා කියන එක. සිත ආලෝක ධාතු. චිත්තානුපස්සනාව. දැන් මේ වචන හතර තුල මම මොනවද දින්නේ? සතර සතිපට්ඨානෙ. මේක වැටහුන් නැති නිසා තමයි අරක වැඩුන්නේ නැත්තේ. මේක වැටුණා නම් විනාඩි 5න් වැඩෙනවා. සරියුත් ආම්බ්‍රෝවාගේ වෙන්න කියලා පැතුවේ නැති වුණා. තංගුලි මාලවාගේ වෙන්න ඕනේ කියලා පැතුවා නම් ඒ අවබෝධයට ටක් ගාලා තේරෙනවා මේක. විනාඩි 5න් අහුවෙනවා මේක. ගුරුවරයා මේ කයේ නිවීම කය කියන්නේ කායානුපස්සනාව නිවීම කියලා කියන්නේ ඒක දැනීම වේදනානුපස්සනාව දෙස බලන්න දෙස කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ ධම්මානුපස්සනාව ඒක දකින්න කියලා කියන්නේ දිට්ඨියක් නෙවෙයි ධම්මානුපස්සනාව ධර්ම බලන්න කියලා කියන සිතින්නේ බලන්නේ සිත නැතුව බලන්න පුළුවන් සතර සටිපට්ඨානේ අහුවෙලා ඉවරනේ දැන් ඔබ වහන්සේ වැඩිම මොනවද අර කයේ තියෙන ස්වභාවයක් එකක් නඩත්තු කළා මිසක් මේ කියන දේ තුල වැඩෙන්නේ සතර සටිපට්ඨාණය දැන් මං වඩන්නේ කායානුපස්සනාව දැන් වැඩෙන්නේ මේ වේදනානුපස්සනාව දැන් වඩන්නේ චිත්තානුපස්සනාව ආයි මේක ධම්මානුපස්සනාව දැන් වඩන්නේ ධම්මානුපස්සනාව මේවා වෙනස් වෙවි මේ සතර සටිපට්ඨාණය තුල ගනුදෙනුවක් වෙනවා හැම මොහොතෙම එක පට්ඨාණයකට මං හිර වෙනවා මේ පට්ඨාණයෙන් අරකට යනවා අර පට්ඨාණයෙන් මේකට යන මේ ක්‍රියාවලිය හවුනාද ඒ නිසා තමයි තාම මේ ඒක වැඩුන්නේ නැත්තේ මේක දැක්කනම් අර ක්‍රියාවලිය අහුවෙනවා ක්‍රියාවලිය අහුවෙච්ච ගමන් එයා වැඩිපුරම උත්සාහ කරන්නේ පටවියෙනුයි ආපෝලිනු නිදාස් වෙන්න ඒ පටවිය ඉන්නේ අය ඒ දන්නවා මේක ටිකක් ඝනව යන එකක් ඒ නිසා අර සෑල්ලු වෙන්න උත්සාහ කරනකොට එක එක පට්ටාණෙන් නිදාස් වෙනවා කියන්නේ ඵලයෙන් ඵලයට උඩට එනවා දැන් කයේ නිවීම දැන් මේක අපි අර ටීකා වලට යනවා මේක තව ටිකක් නැත්තම් ඔබ වහන්සේට මේක වැටෙන්නේ ආයි ඔබ වහන්සේ පටල ගන්නවා තවස් සරල යන දැන් මේ අවබෝධය පැත්තකින් තිබුණා. දැන් ආයි අලුත් එකක් ගන්නවා. කයේ නිවීම දෙස බලන්න කියලා කියනවා. කයේ නිවීම දෙස බලන්න. කය මොන නිවීමද? දැන් අපි සතර සටිපට්ඨානේ ගන්න. දැන් ඒක අපි දන්නවනේ. ඒක දන්න එක තිබිච්චාද? කයේ නිවීම දෙස බලන්න කිව්වම මොන නිවීම දෙස බලන්නේ? මේ නිවෙන්නේ නැහනේ මං හරියට කැළඹෙනවනේ. මොනවද කැළඹෙන්නේ? කකුල් දනවනේ හාමුදුරුවෝ. වෙන දනිස් දනවනේ. වෙන වඩ කැක්කුමයි. තව මොනවද තියෙන්නේ? කංකා කියනවනේ ආම්දරු වෙන එක ඉරියාවක ඉන්න බෑ මට හරි මේ කලබලයිනේ මම මේ කලබලකාරීත්වය දිහා මේ කැක්කුම් වේදනා මේ දිහා බලාගෙන ඉන්නකොට දැන් මේකට හුරු වෙනවා නේද එහෙමනම් එකක් දැන් අවුරුදු 20ක් විතර තියෙන එහෙම ටික හුරු වෙලා දැන් එහෙම කියලා මම කාටවත් කරදර කරන්න යන්නේ කාටවත් බනින්න යන්නේ ගැටෙන්න යන්නේ ඒක ඌලගෙන ඉන්නවා අන්න ඒ උරුවීම තුල තැම්පත් භාවයක් තියෙනවා නේද ඔව් එහෙම වේදනාවක් තිබුණාට වාඩි වෙලා ඉතින් ඒක ඉවසගෙන ඉන්නවනේ එහෙම තැම්පත් ගතියක් අන්න ඒ නිවීම දැනෙන්නේ කාටද? ඒක දැනෙන නම් සිතට. ඒ දැනෙන සිත ඒක දැනගත්තනේ. ඒ නිවීම හඳුනාගත්තනේ. ඒ නිවීම තුල හිටියද? නෑනේ අඳුරම. අන්න ඒක තමයි වඩන්න කිව්වේ. අර දැනගත්ත අර කලබලකාරීත්වයේ තුලත් හඳුනාගත්ත නිවීමක් තියෙන මොනාරු ප්‍රතිසතයක්. අන්න ඒ නිවීම මත තමයි මේ දේශ බලන්න කිව්වේ. ඒක දිහා තමයි බලන්න කිව්වේ. අර කලබලකාරීත්වය නෙමෙයි. ඒවට හේතුව හොයන්න කිව්වේ නෑ. කෝපයදී බලාගෙන ඉන්නකොට මට විඩාවක්. හැබැයි කාලය බලාගෙන ඉන්නකොට ඒක හුරු වෙනවනේ. හුරු වෙච්ච නිසා අර විඩාව අඩු වෙලා. අනේ විඩාව අඩු වුණානේ පළවෙනි දවසේ. පැය කීයක් බලාගෙන ඉන්නද? ආවෙන රාත් වෙන්න තමයි ගුරුවරයා ඔළුවෝද නැද්ද දන්නේ. කෝපය තිලා ඕකදියා බලාගෙන ඉන්න කිව්වද? දැන් පැය ගාණක් ඉන්න කමටන්නම් ලැබෙන පාටක් නැති. ඕක බලාගෙන ඉඳලා හරියනවද? මම ආවේ ඕක බලාගෙන ඉන්න නෙමෙයිනේ. අතු ගන්නද මං ආවේ? වත් කරන්නද නෑ මං ආවේ නිවන් දකින්න. මාර්ගයද දැන් මේකද මේකද නිවන් මාර්ගය කියන්නේ දැන් ඕමෝ ප්‍රශ්න ඇවිල්ලා ගැටළු ඇවිල්ලා ගුරුවරයා කරේ තරහ ඇති වෙලා ගුරුවරයා කරේ සැකපාල වෙලා ගුරුවරයාට බනිනවා දැන් සිතින් ඔක්කොම මට කමටන් දෙන මට මේ කෝපය බලන්න මම ආවේ කෝප හදන්නේ මං කුඹල් කරුවෙක් කියලා තියලා බැන ඉන්නවා ඔම් බැනලා බැනලා ඒවා ඔක්කොම ඉවර වෙනවනේ කාලයක් යනකොට බනින්නත් වචන ටිකයි නැතිනේ ඒ ටික කියලා ඒක නැවත නැවත සිය වාරක් කර කියලා බැනුම් ඉවර වෙලා කලබල ඉවර වෙලා හරක දැකලා විඩාවටපත් දැන් ඕවම ඉතින් තිබ්බා වාගේ ඉන්නවා දැන් ගුරුවරයා එලා අනවා මේ මොකද දැන් සතියක් විතර කෝපේ බලන්නේ ඕව හඳුන කෝපේ මමයි දැන් එක වෙලානේ එයි ඒක එතන තියෙන මම මෙතන ඉන්නවා මම ඒක දිහා බලන්නේ ඉන්නවා ඒක මන්දියා හරියටම හරි ඕක තමයි වඩන්න තියෙන්නේ මොනවද සම් ලෝකේ හැමදේම තියෙනවා අපි පාඩු වෙන ප්‍රතිචාර දක්වන්න මේක කිව්වට තේරෙන්නේ නැහැ දැන් තේරෙනවද තේරෙනවා ස්වාමී ආ දැන් කමටානක් වඩමු දැන් එයා මාර්ගය කියලා දෙනවා. දැන් කෝපයක් සතියක් විතර දවස් තුනක් විතර බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව අර බලාගෙන ඉන්න විඩාව අපෙන් අඩු වෙලා යනවා නේද? තුනී වෙලා යනවා නේද? මේම අපි තුල තියෙන කැළඹිල්ල කාලයක් යනකොට ඒක තුනී වෙනවා. ඒකට උරු වෙනවා. දත්කයක්ම තියෙනවා. පටන් ගත්ත දවසේ කෑම ගන්න බෑ, නිදා ගන්න බෑ, ඉන්න බෑ. හැබැයි දත්කයක්ම මාස 3ක් විතර තියෙන දත්කයක්ම තියෙද්දි බණ කියනවා. දත්කයක්ම තියෙද්දි පැම්පාස් වෙනවා. දත්කයක්ම තියෙද්දි වළඳනවා. ඇයි? උරු වෙලා, ඒ වේදනාවට උරු වෙලා. ඒකත් එක්ක දෛනික වැඩ ඔක්කොම කරන්න පුළුවන් එයාට. උරු වෙලා. හැබැයි පළවෙනි දවසේ කතාවක් කරන්න තරහ යනවා එයාට. එහෙනම් අපේ ජීවිතය තුළ හැම මොහොතක් ගන්න, හැම ඉරියව්වක් ගන්න, හැමදේම භාවිතා කරන්න ගන්න. ඒක බෞලව භාවිතා කරනකොට ඒක එහෙම හුරු වෙනවා. ඒ හුරු වීම තුළ නිවීමක් තියෙනවා නේද? අන්න ඒ නිවීම දෙසයි බලන්න ඕනේ. දැන් මේ නිවීමේ අයිතිකාරයා කවුද? කය නෙමෙයි. චිත්තානුපස්සනාව. සිතයි ඒක අඳුරගත්තේ. ඒ කලබල වෙච්ච, නොසසුන් වෙච්ච, ඒ නොසන්සුන්ව වැඩ කරන, ක්‍රියා කරන ඒ කයේ තියෙන ලෙඩ වෙච්ච කයේ, ඒ අපාසුතාවයෙන් ජීවත් වෙන ඒ කයේ, එයා නිවීම විතර ගාන්ට ගලවලා ගත්තා. එයා අඳුනගත්තා මේ එකක් ඒකේ තියෙනවා කියලා. හැබැයි අකා ගන්නවා කකියනෝ කියලා. හැබැයි කකියනවා කියලා කිව්වට එයා දිවිනසාගත්තද නැහැ. එහෙනම් දිවිනසාගෙන නැතුව කකියනවා කකියනෝ කියලා කෑගාගෙන ජීවත් වෙනවා නේද? එහෙනම් එයා තුළ පොඩි මේ ඔරොත්තු දීමක් තියෙනවානේ. උරුවීමක් තියෙනවානේ. ඒක එයාට දරා ගන්න පුළුවන් නිසා නේ එයා කෑගාගා ඉන්නේ, තාම ජීවත් වෙලා ඉන්නේ. අන්න ඒ ඔරොත්තු දෙන එක නිවීමක් එයාගේ. ඒ නිවීම විතරක් ගලවලා ගන්න. උලේ ඉන්න කෙනාට දැන් කය නිවීම බලන්න පුළුවන්ද? එතකොට එයා කොහොමද rahat උනේ? දැන් ප්‍රශ්නයක් නේ අපට. දැන් කකුල් දනවා, ඉසක කියනවා කියනකොට අපිට නිවීමක් නැත්තම් අර උල බැහැගෙන යන මනුස්සයාට කොහොමද නිවීම? උලක් බයිනකොට කාටද මාර්ගය වැදෙන්නේ? මෙලෝ මාර්ගය කඩන. හැබැයි මේ වේදනාව තුල එයා හිතන උල අඟලක් දැස්සා, දෙකක් දැස්සා. මේ උල බයිනකොට, සාමාන්‍ය උලක් ඇඟට බයිනකොට දරා ගන්න බෑ. කිසිම සත්‍යයකට දරා ගන්න බෑ. ඒ උල බයිනකොටත් එයා ඒකට ඔරොත්තු දීගෙන දරාගෙන ඉන්න. එතකොට දැනගත්තා මේ දරා ගැනීම කොහෙන්ද ආවේ? උල ක්‍රමානුකූල බයිනකොට මේ වේදනාවට ඔරොත්තු දෙන සිත කොයිද තිබුණේ? මගේ කයේ හරියටම හරි. මගේ සිතට වේදනාව පටන් ගන්නකොට තියෙන එක දැනගත්තාම, දැනගත්ත දේ හඳුනගත්තාම ඊටපස්සේ ඒකට ඔරොත්තු දෙනවා. ඔරාව දැනගන්න තාක්කල් විතරයි බය තියෙන්නේ. දැනගත්තාම එයා ඔරකම් කරන්නේ අපිට නිින්ද ගියාම. නිින්ද ගියාම තමයි ඔරාගේ වැඩ පටන් ගන්න. දැන් අපි හඳුනගත්තා. දැන් එයාට නිින්ද යනකොට තමයි අපි නිදාගන්නේ. එයා ඇරිලා ඉනකොට අපි ඇරිලා නැයි. අපිට නිින්ද ගියොත් එයා ඔරකම් කරනවා. හඳුනගත්තාම ඒකේ ප්‍රශ්නේ ඉවරයි. වේදනාව අඳුනගත්තාම, වේදනාවේ ස්වභාවය දැනගත්තාම ඒක සිතට ඔරොත්තු දෙනවා. ඒ ඔරොත්තු දෙනවා කියලා කියන්නේ ඒක තුළ එයාට කැළඹිල්ල අඩුයි, පීඩනය අඩුයි. අන්නේ නිවීමේ ස්පර්ශ කළා. නිවීම කියලා කියන්නේ මේ ලෝකේ හැම දෙයකටම ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න ස්වභාවයක තේරුම් ගත්තා. උල බෑගෙන යනකොටම rahat වුණා. පිරිණිවන් පෑවා උලේ. එහෙනම් උල බයින කෙනාට සාපේක්ෂව එච්චර අමාරුවක් වේදනාවක් අපට නැහනේ. එහෙනම් ඊට වඩා නිවීම අපට දැනෙන්න එපාය. ඊට වඩා යාට නොතේරිච්ච ඒ අවබෝධය අපිට පාළ වෙන්න එපායි. මේ පොඩි දෙයක මොකවත්ම නැල්ලු. එච්චර ලොකු තඩි උලක් ඇඟේ බයගෙන යනකොට එයාට පුළුවන් ඒ තුල නිවීම දකින්න. එච්චර අමාරු නිවීම දකින්න පුළුවන් නම් මේ සරල කයට මොනතරම් නිවීමක් දකින්න පුළුවන් වෙන්න ඕන තප්පර 5 දායක. ඇයි අදක්සෝනේ? ඒ අවබෝධය තිබුණේ නැහැ. පයක් විතර වාඩි වෙලා ඉන්න. හැබැයි වාඩි වෙලා ඉන්න කිව්වම හරි අමාරු. හැබැයි වාඩි වෙලා ටික කුරුණාම ඒව ඉන්න කැමති. ඒවන් බලාගෙන ඕම ඉන්න. දැන් නිවීමක් ඇතුළ ඇති වෙලා. tempat භාවයක අන්නේ නිවීම හඳුනගත්තේ කවුද? කය නෙමෙයි. කය නෙමෙයි. ඒ කයට දැනෙච්ච දැනීම. දැනීම නෙමෙයි. ඒ දැනීම තුලින් අවබෝධ කරගත්ත සිත චිත්තානුපස්සනාව වැඩෙන්නේ. ඒ දැනීම ධම්මානුපස්සනාව නම් ඒක අඳුනගත්ත සිත චිත්තානුපස්සනාව වෙන්න එපාය. ඒ දැනීම ස්පර්ශයේ වේදනානුපස්සනාව වෙන්න එපාය. කය තුලින් අටගත්ත නිසා ඒක කායානුපස්සනාව වෙන්න එපාය. සතර සටිපට්ඨාන තිබුණානේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට. ඒ පුටුව තුලින් ඒක මතුවෙලා ආවනේ උඩට. හැම හිරියවක් තුලම කයේ නිවීම දෙස බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කයේ නිවීම මත සිත පීඩා 100 පවත්නවා. හරි ලස්සනයි ඒ වාක්‍ය. ඒක ලියලා තියන්න වටිනවා. ඇතුලේ ලොකුට ලියලා කමන්නේ. තීන්ත මේ අපිරිසිදුනට කමක් නැහැ. මාර්ගය වැඩෙනවා නම් බිත්තියේ කෙටුවට කමක් නැහැ. බිත්තියකින් ගෙනියන්නේ නැන්නේ නිවන් දකින්නකොට. කැඩුනට කමක් නැහැ. මාර්ගය වැඩෙනවා නම් ලියලා තියෙනවා. සිතේ නිවීම මත සිත පීඨා 100 පවත්තන භාවනා යෝගියෙකි මම. කාලයක් යනකොට අර මම කියන එකට රවුමක් දානවා. දාලා කතරියක් ගන්න. ඒ මනුස්සයා ගියා. දැන් තේරෙන අර වාක්‍යවල තියෙන අඩුපාඩු. සිතේ නිවීම මත. එහෙනම් සිතේ නිවීම කියන්නේ මොකද්ද? ඉඳගෙන ඉන්නකොට තියෙන නිවීම, හිටගෙන ඉන්නකොට තියෙන නිවීම, ඇවිදිනකොට තියෙන නිවීම, තැම්පාස් වෙනකොට තියෙන නිවීම, සැතපෙනකොට මේ හැම ඉරියව්වක් තුළම අර භාවිතාවත් එක්ක තැම්පත් භාවයක් එනවා. විවේකයක් දැනෙනවා. අන්න ඒ හැම ඉරියව්වක් තුළ තියෙන නිවීම මත සිත පීචවනවා. අර කතරිනවා. අර පට්ටාණිය හතරිනවා. චිත්තානුපස්සනාවට සමවදිනවා. අර නිවීම මත තමයි පීටන්නේ. පීටවුවාම ඒක මත මේක පීටවුවාම අර සිත අර නිවීම එකතු වෙලා දෙක එකට එකතු වෙනවා. සිතේ නිවීමක් විතරයි තියෙන්නේ. දවස ගාම Nirodha Gaminitteට ලං වෙනවා. Nirodha Gamini patipadawa මේ වඩන්නේ. Nirodheට මේ විදිහටම patipadawa ගිහිලා කවදද Nirodheට සමවදිනවා යා. ඒතර අපි කියන Nirodha Samapatti කෙනෙක් කියලා. Nirodheට සමවදින්න යන්නේ. ඇයි හැමතැනම හැම ක්‍රියාවලියේ සතර ඉරියව්වේ තියෙන ක්‍රියාවලිය තුළ හරියටම නිවීම විතරක් අඳුනාගෙන ඒකට සිත පීඨනවා. කියන්නේ සිත පීඨන්නේ කොයිද? නිවීමටනේ. සිත එන්නේ නැ නිවෙනවනේ. මම නිවන් දකින්නේ නැහැ කියලා කිව්වත් නවත්තන්න බෑ. ඇයි? හුරු කරලා තියෙන නිවෙන එක නම් නිවෙනවාමයි. දැන් සිතේ නිවීම දෙස බලනවා කියන එක පෑදිලිද? දැන් ඒ වාක්‍ය තුළ අභ්‍යන්තරේ තේරෙනවද? මේක තමයි කමඨාන තුළ අදහස් කළේ මේක. මේක තේරුම් අරගෙන වඩන්න පුළුවන් නම් මේ භවයේ නිවන් දකින්න පුළුවන්. අද අවස් වෙන්න කලින් වැඩ ඉවර කරන්න පුළුවන් ගොඩක් දක්ෂණ.